ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ නිවසේ ඉතාම වටිනා ලස්සන පින්කමක් කළලා නිමවටපත් වෙච්ච අවස්ථාව විශේෂයෙන්ම නලින් මහත්මාත් සාගරික නෝනත් මේ ආදරණීය දියණිය ඇතුළු ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී කරගෙන සිය නිවස පදිංචි වීම නිමිති කරගෙන මූලික කරගෙනයි මේ පින්කම සිදු කළේ. ඉතින් බෞද්ධයන් විදියට අපි අපේ ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම අප සිහි කරන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි බුද ධම සංඝ කියන තෙරුවන් අප සිහිපත් කරනවා. අනිත් දේ තමයි අපේ දෙමව්පියන්ගේ ගුණ අප සිහිපත් කරනවා. අපේ ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම අපි මේ කරුණු දෙක කරනවා. එතකොට මේ දෙකේම පදනම තමයි කෘතවේදීත්වය කියන එක, gratitude කියන එක. එතකොට යම්තාක් ලෝකේ හොඳ දේවල් තියෙනවා නම් ඒ හොඳ දේක පදනම තමයි කළගුණ සැලකීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අප බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන විශේෂ හිමි වගේ පින්කම් කරන්නේ කළගුණ සැලකන්න. ඇයි එහෙම කියන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ මේ වටිනා දර්ශනයක් අපට ඉදිරිපත් කළා. බොහෝ කාලයක් කැපවීමක් කරලා. ඒ වගේම මහා සංඝරත්නයේ වසර 2500ක් මේ ධර්මය ආරක්ෂා කරගෙන ආවා. පින්නතුනේ බොහෝ විට අපට කෙනෙක් උදව් කරන්නේ අපි මේ ජීවිතේ මුණ ගැහුනට පස්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මහා සංඝරත්නය කියලා කියන්නේ අපව මුණ ගැහෙන කලින්ම අපට උදව් කරන කණ්ඩායමක්. බුදුහාමර දේශනා කරා ලෝකෙ දුර්ලභ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මුලින් උදව් කරන කෙනා. වෙනත් කෙනෙක් උදව් කරන කලින් උදව් කරන කෙනා උදව් කිරීම දුර්ලභ කාරණයක්. එතකොට තෙරුවන සහ අපේ අම්මල තාත්තලා අපට උදව් කළේ අපි යට උදව් කරන කලින්. අනිත් දුර්ලභ ගුණය තමයි කළගුණ සැලකීම. ඒ කරපු ගුණයට අනුව උදව් උපකාර කිරීම. කළගුණ සැලකීම. ඒ කළගුණ දන්නා භාවය. අන්න ඒ පදනම, ඒ සත්පුරුෂකම ඇතුවයි ඔබ අද මේ දානය සිදු කළේ. එතකොට තමන්ගේ නිවසට සදාතුක කරඬුව ප්‍රධාන මේ ස්වාමින් වහන්සේලා වඩමවාගෙන උන්වහන්සේලාට ප්‍රණීත දාණයෙන් උපස්ථාන කරලා ඔබේ කුසල් දිනු කරගත්තා. ඒ වගේම තමන්ගේ ආදරණීය අම්මා තාත්තා ජීවත් වෙන අම්මා තාත්තට ආශිර්වාද කරන්නට මියගේ පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මේක පින්නොතින ඔබේ ජීවිතයේ තියෙන මේ ලොකුම සතුටුසකම මේ. ඒතර මේ ගුණයෙන් පේනවා ඔබට ආධ්‍යාත්මික වශයෙන්, ඒ කියන්නේ මානසික දියුණුව වශයෙන් ඔබට හුඟ දුරක් බොහෝ දුරක් යන්න පුළුවන් කියන එකයි මේකේ අදහස. එනිසා මේ ඔබේ ළඟ තියෙන ගුණය ගැන ඔබ හුඟා සතුටටපත් වෙන්න. අනිත් දේ තමයි අප මේ හැම දෙයක්ම කරන්නේ ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙමින්. සතුට තමයි මේ ලෝකෙ ඉපදෙන හැම කෙනෙක්ගේම අවසාන බලාපොරොත්තුව. අපි හැම දෙනෙක්ම හැමදේම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. අනේ සතුට බලාපොරොත්තු වෙමින් කරන දේවල් අතුරින් වඩාත්ම වැදගත්ම දේ තමයි අපේ ආධ්‍යාත්මික දියුණුව සඳහා කරන දේවල්. අන්න ඒ දෙයක් තමයි අද මේ ඔබ කළේ. එතකොට මානසික සතුට දිනුවෙනට ඔබ දානයක් පූජා කරපු අවස්ථාව. ඔබ මහන්සියෙන් උපයපු ධනය මේ ආහාර පාන පිරිකර බවට පරිවර්තනය කළා. ඒක ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් ස්වාමින් වහන්සේලා කෙරෙහි ඉතාම ගෞරවයෙන් පූජා කළා. ඉතාම ලස්සන දානයක්. ශ්‍රී ලංකාවේදී දෙනා වගේ සියලුම අංගෝපකරණ සහිතව ඉතින් හකුරුත් ශ්‍රී ලංකාවෙම ගෙනාව කිව්වනේ. ඉතින් ඒ හැමදේම ඔබ ස්වාමින් වහන්සේලා ගැන හිතලා ගෞරවයෙන් ආදරෙන් ඒ පින්කම කළේ. ඒ ඔබ උපන් රටේදී කරන පින්කමක් විදියට ලස්සනට මේ පින්කම කරන්න ඕන නිසා. එතකොට මේ පින්කමක ආනිසංස වඩා දියුණු කරගන්න අවශ්‍ය නම් ධර්මයේ සඳහන් කරන සුවිශේෂ කාරණයක්. ඒ තමයි පුබ්බේව දානසුමනෝ දදං චිත්තං පසාදේ දත්වා අත්ත මනෝ හෝති කියලා. දානමේ පින්කමක් කරන්න කලින් ඒ පින්කම ගැන හිතලා සතුටටපත් වෙන්න ඕන. දැන් ඔබ දින ගාණක්, සති ගාණක්, එතැමිට මාස ගාණක්, සමහරට අවුරුදු ගාණක් මේ ගැන හිතන්නේ නැතිනේ. මේ වගේ පින්කමක් කරන්න ඕන කියලා සැලසුම් කළා, සූදානම් වුණා, උපකරණ සකස් කළා. අන්න ඒ අවස්ථාව පූර්ව අවස්ථාව. ඒක බොහොම සතුටෙන් කළේ. ඒ වගේම දානය සිද්ධ කරන අවස්ථාවේ ඔබ සතුටෙන් පින්කම කළේ. මේ දෙකේදීම අපි සතුටෙන් පින්කම කරනවා. නමුත් අපට අමතක වෙන ස්ථානයක් තියෙනවා. දානය දීලා දවසකින් දෙකකින් සමහර මේක අපිට අමතක වෙලා යනවා. නමුත් පින්තුනි අප කරන පින්කමල තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි අපට ඒ පින්කම ජීවිත කාලය පුරාම හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. ඔබ මේ ගෙදරට ඇතුළු වෙන හැම මොහොතෙම, මේ ගෙදර ඉන්න හැම දවසෙම, මේ ගෙදර ඉන්න තාක්කල් මේ පින්කම ගැන හිතන්න. අපි මේ වගේ අටපිරිකර පූජ කළා, මේ වගේ ගෙදර පුරාම ස්වාමීන් වහන්සේට වඩම්මල දාන දොන්නා, මේ වගේ පිරිකර අපි පූජ කළා, මේ වගේ ඥාතීන් අපේ ගෙදරට ආවා, මේ වගේ බණ අපි ඇහුවා. මේක කිය කිය පිනතුනි සතුටු වෙන්න, හිත හිත සතුටු වෙන්න. අන්න ඒක දානයක් විතරක් නෙවෙයි, ඒකට බුදුදහමේ කියනවා ඡාගානුපස්සනාව කියලා. දානිය දානයක් විතරක් නෙවෙයි පිනතුනි. ඒ දානේ අනිසංස වෙන්න නම් ඒ දානේ ඡාගානුපස්සනාවක් වෙන්නට ඕන. The contemplation of generosity. ඒ කලාව පින්කම ගැන හිත හිත ඒක භාවනා කමඨහනක් විදිහට වඩන්න පුළුවන්. ඒක සම්සතරිස් කර්මස්ථානවල බුදුදහමේ තියෙන කමඨාන 40න් එක කමඨහනක් තමයි මේ ඡාගානුපස්සනාව කියලා කියන්නේ. මේක සරල දෙයක් නෙවෙයි. ඒ තමන් කලාව පරිත්‍යාගය ගැන හිතලා ඒකම හිත සමාධිමත් කරන භාවනා කමඨහනක් මේක. අන්න එහෙම වුණොත් තමයි අපි නොතන මේ පින්කම වඩාත් මානිසංස දායි වෙන්නේ. එතකොට මේ ගෙදර සතුටෙන් පිනෙන් පිරිච්ච ස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම පිනොතුනේ බෞද්ධ ගෙදරක් විදියට අපි අපේ ගෙදර සතුට වැඩි වෙන නම් කළ යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි අපට ආගමික වෙලාවක් තියෙනට ඕන. අපි බුදුන් වඳින වෙලාවක් ආමවාසීන් දවසට විනාඩි 5ක්වත් ගෙදර කාලයක් වෙන් කරන්නට ඕන. උදේ හරි හවස හරි දරුවෝ ටික කවුරුත් එක්ක එක විනාඩි 5ක් එක තැනට එකතු වෙලා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා පානාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී කියන මේ පංචශීලයේ සමාදන් වෙන්න. පිනොතුනි මේක සරල දෙයක් නෙවෙයි. ඔබ උදෑසන තෙරුවන් සරණ ගිහිල්ලා දරුවොත් එක්ක පංචශීලයේ සමාදන් වෙලා ගෙදරින් ඉක්මනොතින් ඒ දවස සාර්ථක දවසක් වෙනවා. උදේට අමාරු නම් හවසට හරි එකතු වෙලා මේ කාරණේ කරන්න පිනොතුනි. මේක තමන්ගේ ගෙදර සතුට පින වැඩි වෙන අවස්ථාවක්. ගෙදර දරුවන් ඇතුළු ඔබ පංචශීලයේ සමාදන් වෙනවා නම්, ඔබේ දරුවා පංචශීලයේ සමාදන් වෙලයකට පොරොන්දු වෙලා ගෙදරින් නික්මෙනවා නම්, ඔබේ දරුවා ගැන ඔබට කොච්චර සැනසීමක්ද? ඔබට දරුවා ගෙදර එනකන් කිසිම බයක් නැහැ. ඇයි? දරුවා ප්‍රාණඝාතය කරන්නේ, සොරකම කරන්නේ, පෙරදි කාමසේවන හැසිරෙන්නේ, බොරුවක් කියන්නේ, විශේෂයෙන්ම දරුවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. අද ලෝකේ බොහෝ අම්මලට තාත්තලට තියෙන ලොකුම බයක් තමයි ගෙදරින් නික්මෙන දරුවා කොයි ආකාරයේ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වේද කියලා අම්මල මුළු හදවතේ දැවෙන ගින්දරකින් ඉන්නේ. ස්වාමි බහරියාවන් ගැන බොහෝ විට සැකයක් තියෙනවා අපට. ඒ මෙන්න මේ පංචශීලයේ කඩවීම නිසා. ඕන අතරේ ගෞරවය අඩුවක් තියෙනවා මේ පංචශීලයේ අංග කඩවීම නිසා. ඒ නිසා අපට අවංකව තෙරුවන් සරණ ගිහිල්ලා මේ පංචශීලයේ අපේ රකින්නවා කියලා ඕනෝන්ට අන්‍යෝන්‍ය වශයෙන් ගෞරවයෙන් ආදරයෙන් පොරොන්දු වෙනවා නම් පිනතුනි, ඒ ගෙදර සතුට පිරීලා ඉතිරිච්ච ගියක් වෙනවා. අන්න ඒක දිනපතාම කරන්න පිනතුනි. ඒක කරන පමණට ගෙදර සතුට, ගෙදර පින සැනසීම දිනු වෙනවා. ඉතින් මේක තමයි අපේ බෞද්ධ පදනම. මෙන්න මේ පදනමේ ඉන්නකොට පිනතුනි අපේ ජීවිතයට සුබ ලකුණු, සුබ මංගල්‍ය කාරණා ගෙදර සිද්ධ වෙනවා. මොනවද මංගල කාරණා? ඒ මංගල කාරණා තමයි මංගල සූත්‍රයේ දැක්වෙන්නේ. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ මාතාපිතූපට්ඨානං. මෙහෙම කරුණු 38ක් මංගල සූත්‍රයේ දැක්වෙනවා. මේ මංගල සූත්‍රයේ තියෙන කරුණු පුළුවන් නම් මංගල සූත්‍රය බලලා මේ කරුණු 38 පේලියකට ලිස්ට් එක ලියාගන්න, සීට් එක. ලියලා හැමදාම පුළුවන් නම් එක එක හරිය දාන්න, මේකෙන් අද දවසේ කොච්චර කළාද කියලා. 38ම කරන්න අමාරුයි අපට. නිබ්බාන සත්‍ය කිරියාච කියන එක අවසානේ වෙන්නේ. නමුත් හැමදාම අපට අනිවාර්යයෙන්ම දාන්න පුළුවන් හරි කීපයක් තියෙනවා. ඒ තමයි පුබ්බේච කතපුඤ්ඤතා, ආරති විරති පාපා, පතිරූපදේශ වාසෝච. මෙන්න මේ කරුණ අපට හැමදාම අපි මොනවත් නොකර හිටියත් අපි උපතින්ම ලැබපු මංගල කරුණ ටිකක් තියෙනවා. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම පෙරපින් ඇති බව. මෙන්න මේ කරුණ පින්නතුනි තමන්ගේ ජීවිතයේ දවසට වැඩිපුර ප්‍රමාණයක් කරන්න පුළුවන් නම් අන්නේ ජීවිතයේ සතුට පිරිල ඉතිරිල ගිය ජීවිතයක් වෙනවා. එනිසා නිවසේ සතුට වැඩි වෙන්න ඕන කාරණා කීපයක් කිව්වා. මොනවද? බුදු දම සංඝ කින තෙරුවන් සරණ යාම, පංචශීලයේ සමාදන් වීම. මෙන්න මේ මංගල සූත්‍රේන කරුණ වලින් වැඩි ප්‍රමාණයක් හැමදාම තමන්ට කරන්න පුළුවන් නම් මේක තමයි අපේ ජීවිතෙහි සතුට වැඩි වෙන ප්‍රධාන ක්‍රමය වෙන්නේ. එනිසා අපි නොතිනන්නේ සතුට කියන එක තීරණය වන්නේ ප්‍රධාන වශයෙන් අපේ සිත පිරිසුදු වීමත් එක්ක. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාවන පායිනි. පිරිසිදු සිතින් යමක් කරනව නම් කියනව නම් මෙන්න මේක තමයි සැපගෙන දෙන හේතු වෙන කාරණය. Okay, dear friends in the Dhamma, we are discussing the Buddha's message. You are performing a very special meritorious act, offering dana, offering food to the Mahasangha. Mahasangha means these monks, the Buddha's disciples. As Buddhists, we have received three things, three valuable things in our life. They are the triple gem, the Buddha, Dhamma, and the Sangha. Whenever we offer something to the Mahasangha, we have a special benefit that the occasion to listening to what the Supreme Buddha explained. When we offer something to Mahasangha, they say not only thank you, but they explain the Buddha's message. You have a chance to listening to what the Blessed One explained. What our Supreme Buddha explained? He explained the way how we achieve the real happiness. Peace of mind. The Buddha says, mind is the forerunner, mind is chief, mind made dade. If someone speaks or acts with a pure mind, he will receive happiness, fruitful results, because of pure mind. Now we saw that when you offer something to Mahasangha, you are so happy. What is the reason? Your heart is so generous. Because of that generosity, your mind is so pure and calm, you are happy. We do everything in the name of happiness. If we want to purify our mind, our Supreme Teacher, the Supreme Buddha, explained three meritorious deeds. They are Dānañca Samacharyañca Metta Cittañca Bhāve. When we are going to purify our mind, there are three techniques, three meritorious deeds. One of them is that generosity, offering something to others with a pure mind. That is the thing that you did here. Not only that, but we should practice morality or moral conduct, which is the discipline of our speech and behavior. When we speak something, when we do something, we should think again and again whether it is correct. Then we do only good things in our life. Especially, we practice five precepts. What are the five precepts? Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs causing heedlessness. If we can practice these five precepts, it means our life is very peaceful and harmony. That is why we practice this discipline according to Buddha's message. If we can practice five precepts, we have no fear, no doubt, no suffering because of our virtuous life. Not only that, the Blessed One says to purify our mind as a meditation technique, loving kindness meditation, loving kindness thoughts. What is the meaning of loving kindness meditation? We think that, we contemplate on that, may all beings be well, happy and peaceful. We always wish others' success. We bless others. May all beings who are in this world be well, happy and peaceful. As the result of this practice, we can overcome anger. You know, anger or ill will is one of the main reasons that disturb our peace of mind. We should make a very strong mind without anger. We should be proud of that. Among the people, those who are angry, we live without anger. This is our skill. Buddha says, Susukam vata jivama verinesu averino, verinesu manusesu viharama averino. Let's live happily among the people, those who are angry, without anger. This is our real success. According to our spiritual life, we practice these three meritorious deeds in our life. Generosity, Panchasila or five precepts, and loving kindness meditation. As a result of this practice, we can develop our inner peace, spiritual happiness day by day. Pinnatuni, ape adhyatmika jeevite padanama. Baudhyangidita api teruan saranagihilla, Panchasila arashakana gaman. Ape jeevitehi, උපරිම ලෙස මෛත්‍රී සාගත වාසය කරමින් අපේ ලෞකික ජීවිතයේ උපරිම මට්ටමට අපි යන්නට ඕන. ඒ ලෞකික ජීවිතයේ ඉහළම මට්ටම තමයි අපි සාමාන්‍යයෙන් ආර්ථිකයෙන් ශක්තිමත් වෙන විතරක් නෙවෙයි අපේ මනසින් අපි දිනු වෙනට ඕන. මනස පිරිසුදු කරගන්නට ඕන. ඒ මනස පිරිසුදු කරගන්න ඉහළම ක්‍රමය තමයි සියලු සත්ත්වෝ සුවපත්ත්වවා කියන මෙත්සහගත සිතුවිල්ල. ඒක තමයි ලෞකික ජීවිතයේ ඉහළම පින ලෞකික කුසලයේ වශයෙන් හඳුන්වන්නේ. අපිට යම් කිසි කෙනෙක් දකිනකොට ඒ දකින කෙනා තමන්ගේම දරුවා විදියට දකින පුළුවන් ඇසක් ඇති කරගන්න පුළුවන් නම් මෙන්න මේ කෙනාට තමයි නිවනේ දොරටුවට එන්න පුළුවන්කම තියෙන්නේ. එතකම් පින්නොතුනේ අපි නිවන් දකින සුදුසුසම් වෙන්නේ නැහැ. ඒක තමයි කරණීයමෙත සූත්‍රයේ තියෙන්නේ. යන් තන් සන්තම් පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමති නම් මාතා යතාන යම් පුත්තං ආයුසායක පුතමනුරක්කේ. අම්මා කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවාට සලකන ආකාරයෙන් ලෝකේ හැම දෙනා කිරීම බලන්න පුළුවන් මනසක් ඇති කරගන්නට ඕන. එතෙන්ට එනකම් පින්නොතුනි අපිට සුගතිගාමි වෙන්න පුළුවන් වෙන දේවල් කළා. සිල්වන්ත වෙලා දානේ දීලා අපට සුගතියට යන්න පුළුවන්. මේ ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි පින්නොතුනි නිවනට නම් සම්‍යප් වෙන්න බෑ. නිවනට සම්‍යප් වෙන්න නම් මෙන්න මේ මට්ටමට අපේ ආකල්පය අපේ ඇටිටියුඩ් එක දිනු වෙන්නට ඕන. අන්න එතනින් එන අපි ළඟට දැවැන්ත පියවරක් ඉදිරියට තියලා ඉහළම ප්‍රැක්ටිස් එක තමයි සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. වර්තමාන මොහොතේ අපේ හිත තියාගෙන සිටීම. මේ මොහොතේ අපේ සිත තියෙන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද කියන කාරණය. මේ මොහොතේ අපේ සිත තියෙන්නේ ප්‍රඥාවෙන්ද මෝහෙන්ද කියන කාරණය. කොහොමද අපි බලාගන්නේ ඒක? අපට හැම වෙලාවෙම දෙයක් මතක් වෙන රූපෙකුත් එක්ක. රූපයක් නැතුව අපට කිසිම දෙයක් ජීවිත මතක් වෙන්නේ නැහැ. අපි නිදාගත්තත් හීනක් දැකත් රූපයක් එක තමයි දකින්නේ. අන්නේ රූපයක් දකින වෙලාවේදී අපි හිතනවා නම් ඒ දකින රූපය මේ වෙලාවේ බාහිර තියෙයි කියලා මෙන්න මේක අවිද්‍යාව කියලා කියන්නේ. දැන් අපට රූපයක් පේනවනේ. ශබ්දයක් ඇහෙනවනේ. මේ රූපේ පේනකොට මේ ශබ්ද ඇහෙනකොට ඔබ හිතන්නේ මේ මොහොතේ තියෙන රූපේ මම දකින්නේ මේ මොහොතේ ඇහෙන ශබ්දේ මම තේරුම් ගන්න කියලා අහන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවිද්‍යාවත් එක්කම එකට ගැට ගැහිලා යන තව දෙයක් තියෙනවා භව කියලා. භව තණ්හා කියලා. The attachment to the progress of becoming කියන එක. Ignorance and the process of becoming. These are the highest negative thoughts. That disturb our peace of mind. තොර මෙතනින් දුර වෙන්නේ කොහමද? ඇහැට රූපයක් පේනකොට පින්නතුණි ඇහැට වර්ණ රූප එනවා. කනට ශබ්දයක් අහනකොට ශබ්ද රූපය කනට පදිත වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්නේ චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි. ඒක තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. ඒක මනෝ විඥාණයෙන් තේරුම් ගන්න මොහොත වෙන විට ඊට පාදක වෙච්ච චක්කු විඥාණයත් සෝත විඥාණයත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ඉතාම සරල උදාහරණයක් කියනවා නම් අපි කෑමක් කනකොට කටේ කෑමක් තියෙනකොට කෑම රස දැනෙනකොට අපි හිතන් ඉන්නේ මේ රස දැනෙන්නේ කොයි කෑම කියලාද? මේ පිඟානේ තියෙන කෑමේ කියලානේ. ඇත්තටම මේ මොහොතේ ඔබට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? හිතලා බලන්න. මේ මොහොතේ ඔබේ දිවට රසයක් දැනෙනවා නම් ඒ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? මීට කලින් මොහොතකට කලින් පිඟාන තියෙච්ච කෑම දැන් ඒ කෑම කොහෙද තියෙන්නේ? කටේ තියෙන්නේ. අපිට කවදාවත් ඉදිරියට තියෙද ඕක? නිකමටවත්. අපි හැමදාම කටට කෑමක් රස දැනෙනකොටම අපි බැලුවේ පිඟාන දිහානේ. බැරි වෙලාවත් මේ කටේ තියෙන කෑම මෙච්චර රස අනේක බලන්න ඕන කියලා බැලුවටින් කොහොමද? ලස්සනද ඒක? අර පිඟානේ තියෙන වගේ ලස්සන නෑ අපි නොතනින්. මෙන්න මේ උදාහරණයම තමයි අපි නොතන අපේ සමස්ත ජීවිතය. මේ ඇහැට රූපයක් දැකින අවස්ථාව අර ප්ලේට් එකේ කැම වගේ. එහෙනම් ඒක තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මොකද්ද? තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව. එතකොට යම් තාක් අපේ ජීවිතේ දුකක් ආව නම් දුකක් ආයි මෙන්න මේ අවිද්‍යාව නිසා අර ප්ලේට් එකේ තියෙන කැම වලට තමයි මෙතෙක් කලක් ආසා කරලා තියෙන්නේ. ඒ කැම තියෙන දිවේ කැමේ කියලා දැනගත්තොත් කිසිම දවසක අපට ඒ කැමට ආසාවක් හිතෙන්නේ නැහැ. අන්නේ වගේම තමයි අපි මේ ලෝකෙට ආසා කළේ මෙතෙක් කල අර නිරුද්ධ වෙච්ච රූපෙට නිරුද්ධ වෙච්ච ශබ්දෙට පිනතුනි. මෙන්න මෙතෙන්ට හිත තියාගන්න එක තමයි මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ. මෙතෙන්ට හිත තිබ්බ ගමන්ම සියලුම දුක් වලින් අපට නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේක පර්මනන්ට් කරගන්න තමයි ආරසිංහ මාර්ගය අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් පිනතුනි අපි මේ කාලේ ඉපදුනේ මනුස්ස ලෝකේ වෙන කිසිම දෙයකට නෙවෙයි. මේ සද්ධර්මය හරහා අපි ප්‍රැක්ටිස් කරන්න. ඔබේ දරුවන් මේ දරුවන් වෙලා තියෙන්නේ වෙන දෙයකට නෙවෙයි. ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තා හොයාගෙන මේ දරුවෝ ඇවිල්ලා තියෙන්නේ මේ ධර්මය ලබා ගන්න. හිතන්නේ ඔබ දරුවා ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක්, සයන්ටිස්ට් කෙනෙක් වෙන්නේ කියලා මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන ඔබ හරහා මේ ධර්මය ලබාගෙන මේ කාලේ ආධ්‍යාත්මික වශයෙන් ඉහළම මට්ටමට පත් වෙන මේ දරුවෝ ඇවිල්ලා ඉන්නේ මේ ලෝකෙට. එනිසා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අතරේදී දරුවන්ට උපරිම ලෙස මේ ආධ්‍යාත්මික ධර්ම අධ්‍යාපනය ලබා දෙන්නදීම ඔබේ විශාල වගකීමක් වෙනවා. එනිසා අපි නොතුනේ මේ ධර්ම කරුණ ටික මතක තියාගන්න. අද කියපු කාරණා ටික මතක තියාගෙන කැම කන කොටත් මේ කරුණ ගැන සාකච්ඡා කරන්න. පස්සේ කාලෙකත් අද මේ පළවෙනි දවසේ ගෙදර කරපු පින්කමේදී මේ වගේ බණක් ඇහුවා කියලා අමතක නොවනම් ඒ කාරණා ටික කොහරි ලියාගෙන තියාගෙන හරි මේ ගෙදර ඉන්නකන් ඒ කරුණ මතක් කර කර පුහුණු කරන්න උත්සාහ කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේලා ඉතාම මෙත් සාගත සිතින් මුදිතා සාගත සිතින් ඔබට ආශිර්වාද කරනවා. අපි දන්නවා මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ ගියක් දොරක් ලබාගෙන මේ මට්ටමින් ඉන්න එක ලේසි නෑ. ඒක ලොකු පරිශ්‍රමයක් දරන්න ඕන. ලංකාවේ මේ වගේ ගියක් ගන්නවට වඩා ලංකාවේදී ඔබ මහන්සි වෙන මේ රටට ආවට පස්සේ ඇයි ඒ ඔබ හැම ඩොලරයක්ම මහන්සි රූපයන්නේ. ඌම කැපවීමෙන් උපයන්නේ. අන්න එහෙම කළා තමයි මේ සාර්ථකත්වය ලැබුවේ. ඉතින් මේ සාර්ථකත්වය තව තවත් දිනු වෙන කියලා මේ ස්වාමින් වහන්සේලා ඔබට හදවතින් ආශිර්වාද කරනවා. මේ නිවසට පැමිණිච්ච හැම දෙනාමත් ඒ ආශිර්වාදය කරන්නයි පැමිණිලා ඉන්නේ. ඔබට මුළු හදවතින් ආශිර්වාද කරනවා. එනිසා නලින් මහත්මාට, සාගරිකා මහත්මියට, ඒ වගේම විදාරා දියණිය ඇතුළු ඒ ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම මේ උතුම් පින්කමෙන් හේතුවෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.